ධර්මානුශාසනාව අද දේශකයන් වහන්සේ කොළඹ ගල්බුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පූජ්‍යපාද මඩියේ මඤ්ඤාංශීය නායක ස්වාමීන් වහන්සේගේ ආමංගල පූජෝත්සවයේදී පවත්වන ලද දේශනාවක බවක් නාමෙන් සැලකන්නේ. යේ ධම්මා හේතුක් පබවාතේ සං හේතුං තථාගතෝ ආහ යේ සංචයෝ නිරෝධෝ එවං වානි මහා සමනෝති. අතිගරු පූජනීය මූලාසනස්ථ මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි, සුමලසාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්ම රාජෝත්තමයන් වහන්සේ හැඳින්වීම පිණිස අස්සජී මහා රහතන් වහන්සේ වෙතින් උපතිස්ස පරිබ්‍රාජකතුමානන්ට දේශනා කොට වදාළ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. විනය පිටකයෙහි මහා වග්ගපාලියෙහි මහා කන්දකේ එන මේ ගාථාව අදක් ඉන්දීය ජනතාව පවා ආරක්ෂක මන්ත්‍රියක් හැටියට පාවිච්චි කරන බව අහන්න ලැබෙනවා. මේ ගාථාවේ තියෙන මුළු බුද්ධ ධර්මයක් ඒ ධර්ම දේශක වූ සරුවඥන් වහන්සේ පිළිබඳව පූර්ණ හැඳින්වීමක්. යේ ධම්මා හේතුප්පවවා, යම් ධර්ම කෙනෙක් හේතුයෙන් හටගන්නාහොද හේසං හේතුං තථාගතෝ ආහ. ඒ හේතු ප්‍රබව ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළසේක. තේසංච යෝ නිරෝධෝ, ඒ හේතුඵල ධර්මයන්ගෙන් නිරෝධයක් වේනම් එයද. ඒවං වාදී මහා සමනු, මහා ශ්‍රමණ වූ සරුවත්යන් වහන්සේ මෙබඳු දේශනා ඇතිසේක. ඒකයි සත්‍ය තේරුම. යම් ධර්ම කෙනෙක් හේතුයෙන් හට ගන්නවා නම් ඒ ධර්මත් ඒ ධර්මයන්ගේ හේතුවක් ඔවුන්ගේ නිරෝධයක් නිරෝධ උපායක් කියන සතරම සරුවඥන් වහන්සේ දේශනා කරනවා. මේ ගාථා ප්‍රකාශ කරන්න හේතුව මේ බණ පිරිසේ කවුරුත් බොහෝ සෙයින් දන්නවා. ඒ කියන්නේ ඒකා සංකේයයේ කල්පලාක්ෂයක සිට ගෞතම බුදුසසුනේ අග්‍රශ්‍රාවක තනතුර පතාගෙන ආව මහා පුණ්‍යවන්තයෙක් සිටියා. ඒකාසංකේය කල්පලක්ෂයකට පෙර අනෝම දස්සීනන් සරුවඥන් වහන්සේ නමක් නව පහළ වුණා. ඒ කාලයේදී සරද මානවක, සිරිවද්ද මානවක නමින් සහෝදරයන් වගේ ඉතා හිතමිත්‍රයන් දෙන්නේ සිටියා. ඒ සරද මානවක බ්‍රාහ්මණ වංශිකයි, සිරිවර්ධන ගෘහපති වංශිකයි. සරද මානවකතුමා සැබවින්ම එවකට පැවති ශිල්ප ශාස්ත්‍ර වේද සියල්ලම පරතරට ඉගෙනගත් අතර එතුමාට පහළ වුණා නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවක්. ඒ අනුව පරිදි වුණා සෞස්තරිද්දී එතුමා 974,000ක් මානවක පිරිසක් පරිදි වුණා. මෙතුමා සසරදී පුරුදු කළ හේතු සම්පත් ඇති බැවින් පංච අභිඥා සහිත අස්ස සමාපති ලාභ වුණා. තමන්ගේ සිසු පිරිසට එසේ අනුශාසනා කොට සියල්ලෝම ඥාන අභිඥා ලාභයෙන් බවට පත් වුණා. ඒ කාලයේදී අනෝමදාසේ සරුවඥන් වහන්සේ ලෝ පහළ වුණා. අනෝමදාසේ සරුවඥන් වහන්සේගේ බුදු ඇටට තෙමී ගියා. මේ සරද පාපතුමා මතු අනාගත උසස් සතුමක් ඇති කෙනෙක්. ඒ වගේම ඉතින් 74,000 දෙනා ඒ ශාසනයේ රහත් වෙන පිරිසක්. එකලාව රැදියා මේ ආශ්‍රමයේට. සරද පාපතයන් වහන්සේ දුරදීම දැක්කා. ලක්ෂණ සාස්ත්‍රයේ කරතද උගත් බැවින් දුටු කෙනේම තේරුම් ගත්ත මේ වඩින්නේ සකල ක්ලේශයන් සරු ආකාරයෙන් ප්‍රහාණය කළ සරුවඥන් වහන්සේ නමක් කියලා පෙරගමන් කොට පිළිගෙන අසුන් පනවා වදා හිඳුවා වැඳ නමස්කාර කළා. තමන්ගේ සිසු පිළිස සමින වේලාවේ ඒ අතන හඳුනලා දුන්නා. දරුවේ නෙමේ බලන්නේ තුන් ලෝකයට පිහිට වෙන්නේ පහළව අතීතානාගත වර්තමාන තුන් කාලයේ සරුවාකාරයෙන් ගන්න සරුවක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ වැඩින වඳින්නේ. හැම දිනම පළතුරු පූජා කළා. සරුවඥන් වහන්සේ අදිස්ථාන කළා කිරි සංගපිරිත වඩින්නේ. අග්‍රස්නාක දෙනම ප්‍රදාන ලක්ෂයක් සංගපිරිතමේ වනාන්තරයට වැඩියා. ඒසා විශාල පිරිසකමේ තාපස පිරිස ආසන පූජාසනේ මල් ආසන බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංගපිරිත ගිරෝධ සමාපත්තියේ සමයදුනා මේ මල් ආසන පිළිගෙන. හත් දහසක්ම මේ සරද තාපසයන් වහන්සේ ලොකා නොගි මල් ඡත්‍රයක් දරාගෙන සරුවඥන් වහන්සේට පිටුපසින් වාඩි වෙලා බුදු ගුණම හිතින් කියව කීවා බුදු ප්‍රස්තාන කළා. සති අන්තයේදී සීළු දෙනා වහන්සේ නිරෝධයෙන් නැගිට්ටා. තාපස පිරිස පළතුරු පූජා කළා. නිසබ රහතන් වහන්සේට අන දුන්නා අවසර දුන්නා ආසන පූජා ආනිසංස දේශනාවක් දේශනා කරන්න. ප්‍රඥාවෙන් අග්‍ර වූ නිසබ මහරහතන් වහන්සේ විසුතුර ලෙස සිරිලක්ෂණ චතුරාර්ය සත්‍යය නම් වමින් ධර්ම දේශනාවක් කළා. ඒ අසහිතයේ සරල තාපසයන් වහන්සේගේ පුදුම ප්‍රසාදයක් ඇති වුණා. මේ ශ්‍රාවකයන් වහන්සේ බුද්ධ ශාසනයෙහි අග්‍රස්ථානයේ දිනාගත් කෙනෙක්. ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක්, ධර්ම සේනාධිපති කෙනෙක්. මටත් අනාගත බුදු සසුනේදී මේ වගේම බුද්ධ ශාසනයක ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපතිල රහත් බෝධිය නිවන් සුව ලබන්නේ හේතු වේවා කියලා අදිස්ථානය ඇති වුණා. සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී 74,000ක් සෞස් පිළිස සෞ කෙලස් නැසා රහත් වුණා. එහෙමි ස්වභාවයෙන් පැවිදි වුණා. සරුද තාපසයන් වහන්සේ තාපස විලාසයෙන්ම යැඳින්දගෙන වැඳ නමස්කාර කොට සමන්ගේ ප්‍රාර්ථනාව ඉදිරිපත් කළා. සරුවඥන් වහන්සේ අනාගත ඥානෙන් දැක දේශනා කළා ඒකාසංත කල්පලක්ෂයකින් මැත්තේහි මහා භද්‍ර කල්පයේ සතරවෙනි බුද්ධාන්තරයේහි ගෞතම බුද්ධ ශාසන කාලයේදී උපතිස්ස නමින් ඉපද සාරිපුත්ත නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපති ස්ථානාන්තර ගරව අරහත් බෝධියෙන් නිවන් සුව ලබනවා දේශනා කළා. එතුමා මේ අද ලැබෙන්නේ තියෙන අග්‍රස්නායක තනතුරක් වගේම ජලි අදිස්ථානයෙන් ඡන්ද චිත්ත විදිනීමන්සා පිහිටුවාගෙන තමන්ගේ මිත්‍රයා සොයාගෙන ගිහින් කිරි වර්ධන එතුමාට මේ ප්‍රවෘත්තිය කියලා එතුමා ලවා දෙවෙනි ශ්‍රාවක ස්ථානාන්තරයේ ප්‍රාර්ථනා කරන්න විධිදාන සලසල දුන්නා. එතුමා අද්දාසක් බුදුපාමොක් ලක්ෂ්‍යා සංගරුවනට දන් දීලා ඒ දෙවෙනි ප්‍රාණාන්තරයේ වන ඉරිදිවන්තයන්ගෙන් අග්‍රස්ථානය ශාසනා කළා. ඒ තුමාට දනේත වාසයෙන් අවසර ලැබුණා. මේ දෙදෙනා ඒකාසංක කල්පලක්ෂයක් බොහෝ තෙන් එකට එකතු වෙමින් පෙරම් පුරාගෙන ආවා. ඒ පළමුව දීගේ විස්තරයක් කවුරුත් දන්නේ නැති අන්තිම ආත්මාවේදී නාලක ගම, කෝලිත ගම මේ දෙන්න උපන්න ආත්මතු පරම්පරාවක ඥාති සම්බන්ධයේ තියෙනවා. බ්‍රාහ්මණ වංශයෙන් උදිච්ච බ්‍රාහ්මණ වංශිකයෝ ධනයෙන් මහා උසස් ධනවන්තයෝ මේ දෙන්න එක දවසේ දෙව්ලොවෙන් චුතම මනුදෝ පරිසන්දි ගත්තා. එක දවසේක නැකතින් මේ දෙන්න උපන්නා. මේ දෙන්නත් එක දවසේම නම් තැබීමේ උත්සවය, එක දවසේම බත් කැමීමේ උත්සවය, එක දවසේම අකුරු ගැන්වීමේ උත්සවය, එක දවසේම කන් ඉදීමේ උත්සවය හැම දෙයක්ම එක දවසේම සිදු වුණා. මේ දෙන්නට 500 බැගින් පිරිවර මානවකයන් හිටියා. සියලු සම්පත්තියෙන් අග්‍රව මහත් සප සම්පතින් රජදෙමින් සිටින කාලයේදී වර්ෂයක වරක් දකින ගිරාග්ග සමාජ්‍ය කියන නාට්‍ය සංදර්ශනයේ දකින මේ දෙන්න පුරුදු වී සිටියා. දින හතක් තිස්සේ පැවැත්වෙන මේ නාට්‍ය සංදර්ශනයේදී මේ දෙන්න තමයි වැඩියෙන් කිරිතට හැම දෙම හැම දෙකින් සංග්‍රහ කරන්නේ. එක දවසක් මේ දෙන්න මේ නාට්‍ය සංදර්ශනයේ බලා සිටින්නේ පුදුම කල්පනාවකට යෙදී සිටියා. දෙන්න වෙනදා වගේ සිනා වුණේ නැහැ, සෑග දුන්නේ නැහැ, අත්පොළ සංග්‍රහයේ නැහැ, රටපිට බැලුවේ නැහැ. හරියට සමාපත්තියකට සමවැදුණා වගේ කල්පනා පරවතව ගත කළා. ආපසු එන ගමනේදී එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙන් අහනා, මිත්‍රය, වෙනදාට වඩා වෙනසක් ඔබතුමාගේ අතමත් වශයෙන් ලැබුණා. මොකද මේ වෙනස? ඉතින් එතුමා කිව්වා, ඒ කියන්නේ උපතිස්ස මානවතුමා කිව්වා, මිත්‍රය මට මෙහෙම හිතුණා. අපි මේ නැතුන් බලනවා, අත්කොල සංගානවා, සිනා වෙනවා, පෑගි දෙනවා, කනවා බනවා. මේ විශාල පිරිසක් මේ නාට්‍ය සංදර්ශනයේ නරඹනවා. විශාල පිරිසක් නළු නෙළියෝ නටනවා, ගයනවා, වයනවා, ක්‍රීඩා කරනවා. දැන් අවුරුදු 100ක් ගියොත් අපි එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැතුව ආහසර නැඟුණු වලාකුළු වගේ විසිරී යනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. ඉතින් මම නම් මේක පස්සේ මේ වාගේ කිසි දෙයක් දකින්න කැමති නෑ. මේක මිරිඟුවක්, මේක ඇස්ගන්දුමක්, මේක ඉන්ද්‍රජාලයක් ඇස්ගන්දුමක්. මේකත් වැඩක් නෑ. මේ හැම දිනම ජරා මරණයට යනවා. මම සොයා යන්න බලාපොරොත්තු වෙන අජරාමර නිවනක්. අනිත් එක්ක නැත්තුව මගේ චේතනාවත් ඒකයි. දෙන්නම දෙමෝපියන්ට කියලා 250 ත්‍රිසේක එවකට අපි බුදුන් කියන බොහෝ සාසුරුවරු හිටියා. ඒ එක්කෙනෙක් හිටියා රජගහනුවර සංජේ පරිබ්‍රාජකතුමා. එතුමා ළඟට ගිහිල්ලා පැවිදි වුණා. එක දවසකින් තේරුම් ගත්ත එතුමා ළඟ නිවන් මාර්ගක් නැති බව. එතුමාගෙන් අවසර අරගෙන මුනු මහත් ජම්බුද්ධීපේ සිසාරා ගමක් නගරයක් ජනපදයක් ගානේ ඇවිද්දා. අවුරුදු ගණනාවක් ඇවිද්දා. අපි බුදුන් අපි රහත් කියන බොහෝ සාසුරු වෙත ගියා. මේ දෙන්න අහන ප්‍රශ්නයන්නේ කිසි කෙනෙකුට බැරි වුණ උත්තර සපයන්න. මේ දෙන්න මුළු ජම්බුද්ධීපේම ඇරිදල අවුරුදු ගණනාවකින් නැවත මුල් තැනට ආවා. ඒ අතර අපේ සරුවක් යන්වාන්තේ ලෝකුරා බුදු වෙලා මාස 8යි. මේ මාස 8යි. හරියටම දුරුතු පොය ගිහිල්ලා දින 14ක් ඉරණ දවසයි. දුරුතු පොයදවට බුදු වීමෙන් අවුරුදු මාස 8යි කියලා තිබුණේ. ඒ අමාවක් පොය දවසේදී මේ දෙන්න කතිකා කළා. අපි මේ ජම්බුද්ධීපේ හිස්සෙන්න බෑ. අද බුද්ධ කෝණාලයක් තියෙන කාලය අපි සොයා බලමු. කල්යාණ මිත්‍රයෙක් කියලා අපි දෙන්න දෙමාර්ගයෙන් යමු. එක්කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් අනිත් එක්කෙනාටත් කියලා අපි එකතු වෙමු. මේ දෙන්න එදා සුබ මොහොතකින් පිටත් වුණා. එදා සබෝ පියවර ඒකාන්තයෙන් පුණ්‍යවන්ත නිවන් දකින පියවරක් වුණා. සැබවින්ම තමන්ගේ ආශ්‍රමයෙන් පිටරෙලා රජගහනුවරට පිවිසෙන ගොතම මෙන්න දකින් ලැබුණ උපසාන්තව සිවුරු හැඳ පෙරවා ගත්ත, වටපිට නොබලන, උඩදිම නොබලන, හස්තපාද විකාරයක් නැති සතෝ සම්පජාන කාරීව යුගමාත්‍ර දර්ශීව පියනඟන පිරිසුඟා යන සැවිදුතුමන් වහන්සේමක් දැක්කා. දුටු ගමම්ම හිතට වැටුණා මේ උපතිස්ස පරිබ්‍රාජක සුමානන්ද උන්වහන්සේ කාන්තෙන් ආධ්‍යාත්මික සැනසිල්ලක් ඇති උතුමෙක් යන්න ඕනේ පසුපසින් කියලා පස්සෙන්න ගියා. ඉන්දපාතේ ලබාගත් මේ අත්ථජී මහා රහතන් වහන්සේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලගේ පස්සෙන් ගියා. ගහක් මුලට වැඩියා දානි වළඳන්නේ. මෙතුමා ආසනයක් පනවා දුන්නා. තනෙව් ආසනයේ රැඳේ දෙන කිසි කතාවක් නැහැ. මෙතුමා තන් දුන්නා අත දෝණය කරගන්න. රහතන් වහන්සේ දානි වැළඳුවා. පාත්‍රයේ හොදලා දුන්නා ශිෂ්‍යෙකු ආවේ. පාත්‍ර හොදලා පිළලා තැන්පත් කළා. ඊළඟට වැඳ නමස්කාරයෙන් පාත්‍රලව ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ජීන්ද්‍රියන් හරියම ප්‍රසන්නයි. ස්වාමින් වහන්සේගේ පැවැත්ම හරියම ශාන්තයි. ස්වාමින් වහන්සේගේ පස්යෙන් මම ආවා. ස්වාමින් වහන්සේ සිහියෙන් නුවණින් පියවර නැගුවේ. ස්වාමින් වහන්සේ වාකිත බැලුවේ නැහැ. ස්වාමින් වහන්සේ හොඳට සංවරව තමන්ගේ මේ පිරිකර කරාගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේ, ස්වාමින් වහන්සේගේ ගුරුවරයා කවුද ස්වාමින් වහන්සේ? ස්වාමින් වහන්සේ කාගේ ධර්මයේද මේ අනුගමනය කරන්නේ? අස්සජී මහ රහතන් වහන්සේ කල්පනා කළා මේ බාහිර සවිද්දෝ ශාසනයට ඇතුළු නැති අය සමාරයේත ශාසනයට අගෞරව පිණිස කතා කරන්න පුළුවන්නේ. ඒක නිසා මම කෙටියෙන් උත්තර දෙන්න ඕනි කියලා කිව්වා. මම නවක පැවිද්දෙක්. මගේ ආචාර්යයන් වහන්සේ, මගේ සාසුරුන් වහන්සේ කවුරුත් නෙමෙයි. සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සාදු සාදු ස්වාමීනි, ඒ සාසුරුන් වහන්සේ විසින් දේශනා කරන ධම්ම ප්‍රජාකමට අවසන් ලැබේවා. ඒකට මුන්වහන්සේ පිළිතුරු දුන්නේ පින්නත මම නවක පැවිද්දෙක්. මං ගොඩාක් දේශනා කරන්න මට කාලය ගන්න අපහසුයි. නෑ ස්වාමීන් වහන්සේ බොහෝ වෙහෙසෙන් දෙපා. මට වචන කීපකින් කියලා දෙන්න. මම එක සිය ගුණයෙන් තේරුම් ගන්නම් ස්වාමීනි. ඔබ වහන්සේ වැඩියෙන් වචන කතා කරන්න එපා. වචන කීපයක් මට කියලා දෙන්න. ශේලාවේදී හේතිත මේ ත්‍රිවිද්‍යාධාරි සත්බිඥාලාභී සිව්පිලිසීම ඥානලාභී අක්ෂජේ මහා රහතන් වහන්සේ නුවණින් ආවර්ජනා කොට මුළු බුද්ධ ධර්මයක් සර්වඥන් වහන්සේ මුළු ගුණ සම්භාරයක් අතුලත් වෙන හැටියට මේ හතර පද ගාථාව දේශනා කළා. ඒ ගාථා හතර පදයෙන් දෙපදක් ඇහෙනකොටම ඒකා සංස කල්පලක්ෂයක් දිනු කළ ප්‍රඥාව ඇති මතු අනාගතයේ ධර්ම සේනාධිපති වෙන ප්‍රඥාවෙන් අගතන්පත් වෙන උපතේක පරිබ්‍රාජකයන් වහන්සේ දහසක් ආකාරයෙන් මේක වටහාගෙන දහසක් නයින් ප්‍රතිමන්විත හෝවාන් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. මෙතුමා පසඟ පිහිටවල නැඳලා දෙවිපත් ප්‍රදක්ෂිණා කළා. කිව්වා ස්වාමින් වහන්සේ මම මගේ මිත්‍රයෙක් ඉන්නවා මිත්‍රයෙක් කියනවා. රැඳී ඉන්න තැන මට කියන්න හදත්තා. අනේ මේ අත්ජේ මහ රහතන් වහන්සේ පිටත් වෙනකොට පිටුපාන් නැතුව වැඳලා පස්සෙන් පස්සටම ගුරු ගෞරවයෙන් මේ තමයි මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා ගුරු ගෞරවයෙන් පස්සෙන් පස්සට ආවා. ඇවිල්ලා තමන්ගේ මිත්‍රයා සොයාගෙන ගොත හරියට ඉස්සරහට හම්බ වුණා. කොළිත පරිබ්‍රාජකතුමා. එතුමා කිව්වා ඔබ වහන්සේගේ මුහුණ හරියි ප්‍රසන්නයි අද. යම් කිසි විශේෂයක් ඔබ වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා ඇති. අනේ මටත් කියන්න. එයා හිතේ එහෙම තමයි. මට ඉතාම ශ්‍රේෂ්ඨ ධර්මයක් අහන්න ලැබුණනේ. මෙන්න මේ ධර්මයේ කියලා ගාථාව දේශනා කළා. හැබැයිම ගාථා හතර පදය ඇහෙනකොට මෙම කොළිත පරිබ්‍රාජකයන් වහන්සේද සෝවාන් මාර්ගඵල නිවන් සාක්ෂාත් කළා. මේ දෙන්න ගියා තමන්ගේ මුල් ගුරුවරයා ළඟට. ගන්දල කිව්වා ස්වාමීන් වහන්සේ අපට නිවන් මාර්ගය ලැබෙන කල්යාණ මිත්‍ර ශාසනයක් හම්බ වුණා. ස්වාමීන් වහන්සේ අපි යමු. ඒ ශාසනයට ඇතුල් වෙලා නිවන් දකිමු. ගුරුවරයා කැමතුණේ නැහැ. ශිෂ්‍ය 250 කැමති වුණා. ඒ සියලුම දෙනා එක්ක ගුරුවරයාට ගෞරව කරගෙන මුල් ගුරුවරයාට ගෞරව කරලා කවදාත් මේ සරියුත් මුගලන් දෙනම ගුරු පූජා කරන උතුමන් දෙන්නේ හේල්වනාරාමයේ සොයාගෙන ගියා. හරියටම දුරුතුපෝයේ ගතේ සත දෙකයි කියන්නේ අමාවක් පෝයයි. අමාවක් පෝය දාසේදී සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩ සිටියා. මේ දෙන්නා දුරදීන යනවා දැකලා දේශනාව නවත්තලා පිළිගත්තා. ඊටත් හැඳුන්නුවා මේ එන දෙන්න සිටීමේසේ දෙන්නේක් නෙමෙයි. බුද්ධ ශාසන භාරයේ ධර්ම බුද්ධ ශාසන ධර්ම යාත්‍රාවේ අග්‍ර වූ චක්‍ර යුග්මයයි කියලා මේ දෙන්න ගැන හැඳින්වීමක් කළා. මේ දෙන්න ඇතුළු 250ක් දෙනා ජීව බුදු පාමල වැඳ ඇති සෛද්ද ලබා ගන්නයි හිදි ස්වභාවය. එනිසාම ඇසු දාමින් මේ 250 සිසු පිරිත සෞකලස්නසා අරිහත්ත්වයටපත් වුණා. එයින් අතුලෙන දවසේදී දැන් ඉතින් කොළිත පරිබ්‍රාජකයන් වහන්සේ දැන් පතන් හඳුන්වන්නේ සබ්ධම්මචාරින් වහන්සේලා විසින් මොග්ගල්ලා මිස්ත්‍රිවරු කියලා. මේ මහා මොග්ගලන් මිස්ත්‍රිවරු ස්වාමීන් වහන්සේ කල්ලවාල මුත්‍ය කියන විවේකස්ථානයක ධාතු කර්මස්ථානයේ වැඩමින් ඉන්න අතරතේ දින හතක්ම නොනිදා භාවනා කළා. ඒ නිසාම නිදිමත වැඩි වෙලා ගැටෙන්නත් යනවා. නිදි කෙරෙනවා. පස්සේ සරුවඥන් වහන්සේ දෙන වැඩලා උපදේශක් දුන්න කරුණ හතකින් ඒ අසල ස්වල්ප වෙලාවක් තුළදී මහා මුගලන් මහ රහතන් වහන්සේ පැවිදි වීම අටවැනි දවසේදී සෞකලේශනතා මහ රහත් භාවයට පත් වුණා. ඉදිරිවන්තයන්ගෙන් අග්‍ර වුණා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තාම රහත්ුනේ නැහැ සෝවාන් වෙලා විතරයි. හරියටම දුරුතු හෝය ගතේලා මාසයක් ජීතන. ඒ කියන්නේ පැවිදි වෙනා සති දෙකක් ජීතන නවම්පුර 14 වක් බොහෝ දවසයි. ඒ නවම් පොද 15ක් බොහෝ දාසේ සරුවක් නලනති වැඩි සිටි දිජ්ජකූටේ සමීප සූකරකත ලෙනි. එතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් සාරිපුත්‍ර කියලා ඒ සබ්‍රාහ්මචාරීන් වහන්සේ අමතන්නේ කලින් උපතිස්ස සරුවක් යන වහන්සේ සමීපයේ වැඩ ඉන්නවා. ඒ වෙනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දැනනුවන් වචනෙක වෙන දීඝනත පරිබ්‍රාජකතුමා ආවා. ඒ ආමේ මේ සරියුත් මහරහතන් වහන්සේ ගැන තොරතුරු සොයනද තවරහත් නුනත් උන්වහන්සේ ගැන තොරතුරු සොයන්න ආවා. ඇවිල්ලා සරුවක් යන වහන්සේගේ පාමුල පාත්ලා මිති ආසනික වාඩිලා සාකච්ඡාවක යෙදුණා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිටුපසින් පවන් සලමින් සිටියා සරුවක් යන වහන්සේට. ඒ වෙලාවේදී මේ දීඝනග පරිබ්‍රාජකතුමා ප්‍රශ්න කිහිපයක් ඇහැවා. එකක් තමයි ස්වාමීන් අපවැන්නන්ද නිවන් සුව ලැබෙනවද සුගතියට යන්න ලැබෙනවද? සරුවක් යන වහන්සේ වදාලා දීඝනග මම දැන් කල්ප 91ක් ඈත බැලුවා. මේ කල්ප 91ක ඇතුළත එකම එක තාපසිකෙන පරිබ්‍රාජක කෙනෙක් පමණයි සුගතියට ගියේ. ඒක නැත්තත් අවුරුදු 55 තිස්සේ අත්ති කිලමතාන යෝගයේ ඉඳලා ඒක අන්තයක් බව දැනගෙන ඒක අත්තරදපු නිසායේ සුගතියට පුළුවන් උනේ. ඒ වෙනත් කවුරුත් නෙමේ සමන් වහන්සේමයි. මහා ලෝමසනාංග ජාත ලෝමස ජාතකේ ලෝමහාන්ත ජාතකේ 55 අවුරුද්දක් අත්ති කිලමතාන යෝගයේ යෙදෙන ඒක අන්තයක් බව දැනගෙන නිවන් මඟ නොවන බව දැනගෙන අත්හැරියා. ඒ දෘෂ්ටි අත්හැර දාපු නිසා සුගතියට ගියා. ඒ අර වෙන කිසිම කෙනෙක් මේ කල්ප 91ක ඇතුළත මේ බාහිර අන්‍ය ලබ්ධක පරිබ්‍රාජක කෙනෙක් පූජක කෙනෙක් සුගතියට ගිහලා නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මෙතුමා මහා සංවේගයටපත් වුණා. පසුවෙන් එතුමා වෙනුවෙන් දේශනා කළා වේදනා පරිග්‍රහක භාවනා කර්මස්ථාන වැඩෙන හැටියට ධර්මානුශාසනාව. ඔය අනුශාසන අහගෙන ඉන්නකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දහස් ක්‍රමයකින් ඒක ආවර්ජන කරමින් ඒ අර්ථය නෙමෙයි කරමින් සරුවක් යන ආදර පවන්සලමේ සිටම සෞකලේශනසා මහ රහත් භාවයට පත් වුණා. ශ්‍රාවක බෝධිඥානයේ ඉහෙළම තැන සෝලස මහා ඥාන. ඒ සෝලස මහා ඥානයේ මුදුනටම පත් වුණා. ලෝතුර බුදු පියාණන් වහන්සේ හැර ප්‍රඥාවෙන් අග්‍ර එකම රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවද සමාන කරන්නේ සමාන ඥානවන්තේ තුන් ලෝකයේ නිවකතී තියෙන සරුවක් යන වහන්සේන් හැර. ඉතින් එදාම සරුවක් යන වහන්සේ රැදී වේලුවන ආරාමයට හැන්දෑවේ. විශාල සංඝ පිරිසක් එක්වාසු වුණා 1250. ඒ කියන්නේ උරුවේල කාශ්‍යප විරහතන් වහන්සේලා 19යි. මේ අග්‍රශ්‍රාවක දෙමළ සහිත 250යි. 1259. ඉතින් මේ විශාල සංඝ පිරිස එකතු වුණේ දවස කරුණ හතරකින් ශ්‍රේෂ්ඨ දවසක් වුණා. ඒකට කියන චතුරාංග සමන්වාගත ශ්‍රාවක සංහිපාතය කියලා. මොකක්ද චතුරාංග සමන්වාගත කියන්නේ? අනාරාධිතව සංඝ පිරිස එක්වාසු වීම. ඒක කාරණයක්. සීල දනා වහන්සේ ඒහිදී ස්වභාවයෙන් පැවිදි වූ සංඝ පිරිසක් වීම. සීල දනා වහන්සේ සිය පිළිසිමියා ඥාන ලාභී සහතන් වහන්සේලා වීම. ඒ දවසේ මාඝ පෞර්ණමී නැකත උදාපත් වීම. මේ කාරණා හතරෙන් ඒ දවසේ ඉතා විශේෂ දවසක් වුණා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහා මෞර්ජ්‍යලෙන දෙනම වහන්සේට ස්ථානාන්තර ජීවදාලා. ඒකදග්ගම් භික්ඛවේ මම සාවකානම් භික්ඛුණ මහා පඤ්ඤාණං යදිදං සාරිපුත්තු. ඒකදග්ගම් භික්ඛවේ මම සාවකානම් භික්ඛුණ ඉදිමන්තානං යදිදං මහා මොග්ගල්ලානෝ. මේ තානාන්තර දුන්නා. ඒ වෙලාවේදී සමහර රහතන් වහන්සේලා අතර විමතියක් ඇති වුණා. මේත මුලින් පැවිදි වෙච්ච පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එවාගෙම උරුවේල කාශ්‍යපාදී දහසක් නමක් ඉන්නවා. ඉත පස්සේ මේ පැවැත්තේ දිනමතයි මේ තනතුරු දුන්නේ කියලා. ඒද සරුවක් යන මහන්සිය පිළිතුරු දුන්නා. අනෙත් ඒ පංචවර්ගයේ ස්වාමින් වහන්සේලාවත් එහෙම නැත්නම් දහසක් අර උරුවේල කාශ්‍යපාදී රහතන් වහන්සේලාවත් මේ අග්‍රශාග තනතුරු පසාගෙන ඇවිල්ලා නැහැ කියලා මේ දිනම වහන්සේගේ පූර්ව චරිතය සරු ආකාරයෙන්ම සවිස්තරව චරිතාපදාන දේශනා කළා. එනිසා ඒ විමතියේ සීල දෙනා වහන්සේගෙන් ඉවත් වුණා. ඊළඟට එදා තමයි පළමු වරට බුද්ධ ශාසනය උපෝසත විනය කර්මයේ සිද්ධ කෙලේ. උපෝසත විනය කර්මයේ එදා සිද්ධ කෙලේ 1250 සංඝ පිරිස මැද්දේ. ඒ කියන්නේ කන්තේ පරමල් තපෝතිකා ආදී ගාථා තුන සජ්ජායනා කිරීමයි. ඒ විදිහට උපෝසත කර්මය අවුරුදු 20ක් සරුවක් යනවාටම පැවැත්තුවා. අවුරුදු 20කට පස්සේ තමයි විනය පිටකේ සම්පූර්ණ වුනේ. විනය පිටකේ සම්පූර්ණ වීම නිසා සරුවක් යනවාට සංඝයාට පැවරුවා. උපෝසත විනය කර්මයේ සංඝයාටම සිදු කරගන්නට කියලා ප්‍රාතිමෝක්ෂ දේශනාවේ. සංඝෝ උපෝසත, ධනෝ උපෝසත, එවාගේම පුජ්ජල උපෝසත ආදී වශයෙන් සිදු කරන්න විනය ශික්ෂා පැදෙනවා. දැන් ඉතින් අපි සලකා බලමු මේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට සෝවාන් වීම සඳහා දේශනා කළ මේ ගාථාවේ තේරුම සා ටිකක් පැහැදිලි කරගෙන අද මේ ධර්ම දේශනාවේ පරමාර්ථය ගැන අපි හරි බලමු. විශේෂයෙන්ම මේ ගාථාවේ කියවුනේ චතුරාර්ය සත්‍යයයි. මේ ධම්මා හේතුඵවවා කියවුනේ දුක්ඛාර්ය සත්‍යයයි. හේසං හේතුන් කියා දේශනා කොට වදාළේ සමුදයාර්ය සත්‍යයයි. කේසංච යෝ නිරෝධය කියා දේශනා කළේ නිරෝධාරි සත්‍යයයි. මාර්ගාරි සත්‍යය එතන වචනෙන් නොකියාට නිරෝධාරි සත්‍ය කියනකොට නිරෝධයට පැමිණෙන උපාය මාර්ගය කියවුණා වෙනවා. යම් කිසි තැනක එක සත්‍යයක් ප්‍රකාශ වුණා නම් අනිත් සත්‍ය තුනම එතන ප්‍රකාශ වෙනවා. ඒක ධර්ම නියාමයක්. දුක්ඛය කියන්නේ හේතුඵලයක්. එනම් හේතුව තියෙනවා. නිරෝධය කියන්නේ හේතුඵලයක්. එනම් හේතුව තියෙනවා. ඒක නිසා හේතුයි හේතුඵලය දෙක ඒකට සම්බන්ධ වූ ධර්ම කොටසක් දැනින් මෙතන මාර්ග සත්‍යයක් රූපේම නොකියුවට අර්ථ වශයෙන් ගන්නේනවා. එතකොට ඒවන් වාදී මහා සමනෝ කියන වචනයයි තථාගතෝ කියන වචනය දෙකෙන් සරුවක් යන වාසිය හැඳින්නුවා. තථාගතෝ කියවේ කර්ම අතකින් තථාගතයන් වහන්සේ නමින් හැඳින්වෙනවා. තථා ආගතෝති තථාගතෝ තථා ගතෝති තථාගතෝ තත වාදිතා තථාගතෝ තත කාරිතා තථාගතෝ ආදී වශයෙන් හේතු කර්ම රාශියකින් තථාගතයන් වහන්සේ හඳුන්වනවා. මහා සමනෝ කියන මේ වචනේ ඉන්නේ තවත් විශේෂණයක් හඳුන්වනවා. මේ ලෝකේ කොච්චර ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේලා අතර තයාප තථාගතයන් වහන්සේ මහා සමන කියනවා. පක්නිසාද මහා සමන කියන්නේ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ගුරුවරයා වෙන අස්සජී මහ රහතන් වහන්සේ කිව්වේ නිකන් නෙමෙයි. ඒ කාලේ වෙනකොට අස්සජී මහ රහතන් වහන්සේ ත්‍රිවිද්‍යා, සත්අභිඥා, සූපිනිසඥානාලාභ කෙනෙක්. උන්වහන්සේගේ දිනසෙත මේ ලෝක ධාතුව දකින්න පුළුවන්. මේ ලෝක ධාතුවේ බොහෝ පැවිද්ද ඉන්නවා. අපි බුදුන් අපි රහත් කියලා ඉන්නවා. මේක මේ තරහතරේ මේ කාපසුරේ ඉන්නවා. ඒ මොනම කෙනෙකුගේවත් නැති මහාන්ත ගුණ සම්භාරයක් සරුවක් යන වාසියේ පවතිනවා. ඒ මොනවාද? ප්‍රථම අභිනිහාරේ පතම් පෙරු අසීමිත බුද්ධකාරක ධර්මයන් නිසා අපේ තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණයි. එවැගේම මේ ලෝක ධාතුවේ කිසි කෙනෙකුට ලැබුණේ නැති ශ්‍රේෂ්ඨ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණා. පටිසන්ධි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, එවාගේම බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය මේ වාගේ තැන්වල දස දහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යහාරි සිද්ධ වුණා. මේ නිසා අපේ තථාගතයන් වහන්සේ මහා සමන. එපමණක් නෙවෙයි උපන්න දවසේම කතා කරන්න පුළුවන් මහා උත්තමයෙක් වුණා. මාස 5ේදී ඥානලාභී කෙනෙක් බාටත් පත් වුණා. පැවිදි වෙන දවසේදී හේසත් ඡේදනය කරන උත ආහසයක රැඳුණා. එවාගේම මිනිසියෙක් නොව බ්‍රහ්ම රාජයේ ගෙනල්ල පිරිකර පූජාකුන් ලැබුණා. නදුන් පිළිගත අනුව ගමන් කළා. ශ්‍රී ශාරීරියේ දෙපතුලේ පතන් ඉස දක්වාම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ ශරීරය උපශෝභිතව බබලනවා. අනුව්‍යංජන 80කින් බබලනවා. බුදු වියෙන් පසු ව්‍යාම ප්‍රභාවෙන් කේතුමාලා අලංකාරයෙන් බබලනවා. අසීතිහස්ස ප්‍රභාවෙන් ඌර්ණ රෝම ධාතු ප්‍රභාවෙන් බබලනවා. දාෂ්ඨා ධාතු ප්‍රභාවෙන් බබලනවා. සවනක් ගන්න බුදු රත්නාලාවෙන් බබලනවා. සමන පීවරක් ගානේ නෙළුම් මල් පිපෙන ඇතන්ගෙත. එවාගෙම ප්‍රාත්‍යහාරය සහිතව පින්ද පාත වඩින වේලාවේ මුළු මහත් ප්‍රදේශයේම බුදු රත්නලින් එකලාව ඒකාලෝක වෙනවා. මිනිසයන් පළඳි ආභරණ යෙදීම දිලිසෙනවා නාද වෙනවා. කුරුබාන් යෙදීම නාද වෙනවා. මේ වාගේ පුදුම ආචාර්ය ගුණ සම්භාරයක් රූපකාතුලින් විහිදෙනවා. ඒ වගේම සරුවඥන් වහන්සේගේ නවරහාදී බුදු ගුණ, දසබල ඥාන, චතුවිසාර ඥාන, සුද්ධස ඥාන, සෝලස මහා ඥාන, අෂ්ඨාර සාමයේනික බුද්ධ ගුණ, දසත්ත ඥාන, සත්‍යත්ත ඥාන, සත්අසාදාන ඥානාදී අනන්ත ඥාන ධාතීත ගොගෙන තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණ නම් වෙනවා. ඒ සරුවඥන් වහන්සේ සම්බන්ධව සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, විමුක්තියෙන්ද, විමුක්ති ඥාන දර්ශනක් සම්දෙන්ද, රූප විලාසයෙන්ද, දේශනා විලාසයෙන්ද ලෝකයේ කිසිම කෙනෙකුට සමාන කළ නැහැ කියන උත්තරීතර සත්‍යයක් පවතිනවා. දෙවියන්ට දෙවි කෙනෙක්, බ්‍රහ්මයන්ට බ්‍රහ්ම කෙනෙක්, ශත්‍රයන්ට ශත්‍ර කෙනෙක් මාර පරාජය කළ උත්තමී. එනිසා දේවාති දේව, ශක්‍රාති ශක්‍ර, බ්‍රහ්මාති බ්‍රහ්ම ආදී නමින් හැඳින්වෙනවා. ඒ සරුවඥන් වහන්සේගේ හැම අංශයකින්, හැම ගුණයකින්, හැම ඥානයකින්ම සියල්ලන්ට වඩා අසාමාන්ත දෙයක්, කිසි කෙනෙකුට සමාන කරන්න බැරි දෙයක් ඒ තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණ නම් වෙනවා. උන්වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එසේ නැසේ දෙයක් නෙමෙයි. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ලොවට දේශනා කළ ධර්මය, ලෝවැසි ජනතාවට ආબોධ කරගත නැතිව කාලයක් ගත වෙලා, බුද්ධාන්තරයක් ගත වෙලා අපේ තථාගතයන් වහන්සේ පමණක් බෝමලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරමින් දසබල ඥාන, චතු විචාරද ඥාන, චතු පරිසම්මිදා ඥාන, සත් අසාධාන ඥාන ආදී ඥාන සම්භාර සහිතව සරුවඥතාඥාන ප්‍රතිලාභය කරමින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කරගත්තා. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කරගෙන තමන් වහන්සේ මාස දෙකක්ම නිවන් සපම යෙදීමෙන් ධර්ම දේශනා නොකර සිටියා. ඒ අතර තුන් වහන්සේට ආරාධනා කරන්න ආවේ එවකට මෙවැනි ජනතාව ගෞරවයෙන් ගද නමස්කාර කරන ලබන බ්‍රහ්මරාජේ සහම්පති බ්‍රහ්මරාජයා. සහම්පති බ්‍රහ්මරාජයා කාශ්‍යප බුදුසසුනේ මහණදම් පෙරූ භික්ෂූන් වහන්සේ නමක්. කාශ්‍යප බුදුසසුනේදී එතුමා වහක කියලා භික්ෂූන් වහන්සේ නමක්. මෙතුමා ඒ ශාසනයේදී සෝවාන් වෙලා බඹතලේ උපන්නා මහා බ්‍රහ්මතලයේ. එහිදී අරිහත්ත්වයට පත් වුණා. ඒ තමයි සහම්පති බ්‍රහ්මරාජයා. එදා ඇවිල්ලා මෙතුමා සරුවඥන් වහන්සේගේ ධර්ම ගාම්භීරත්වයේ සලකන වෙලාවේ වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් මුදුනටපත් වී ඇති බැවින් කරවත මස්තකයට ගියා වගේ ඉඳගෙන මේ හාත්පස ලෝකයේ දෙස බලවදාරණ සියක්වා ධර්මයේ නැසුවොත් ජනතාව පිළිහෙනවා, ධර්මයේ ඇසුවොත් ආબોධ කරගන්නම් ඉන්නවා කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළ විට බුදු ඇස ලොවට විහිදෙව්වා. බුදු ඇස කියන්නේ එකක් නෙමෙයි. අසාධාන ඥාන හයෙන් ඉන්ද්‍රිය පරෝපණීය ඥාන, ආසයනසේ ඥාන කියන දෙකයි බුදු ඇස නමින් හැඳින්වෙන්නේ. ඒ ඥානයේ තේ විහිදෙගෙන සරුවඥන් වහන්සේ ඒ වෙලාවේ බුදු ඇස විහිදෙව්වා. දසදහසක් ලෝක ධාතු වල සමන් වහන්සේගේ බුදු ඇතට පෙනී ගියා. සූවිසි අසංග ගණන් ජනතාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන හැටි බුදු ඇතට පෙනුණා. හරියට නෙළුම් වෙලක මානෙ වෙලක සමහර නෙළුම් සැකළු තියෙනවා, වතුරෙන් උඩට මත වෙලා මෝරලා ඉර රැස් වැටෙන කොටම තෙපෙන්නේ තියෙනවා. සමහර නෙළුම් මා කියන වතුර මත් වෙන්නේ ඒවා දින කිහිපයකින් මෝරලා තෙපෙනවා. සමහර නෙළුම් සැකළු තියෙනවා වතුර යට, ඒවා සෑහෙන කාලයක් ගිහිල්ලා වතුරෙන් උඩට මත් වෙලා යම් දවසක තෙපෙනවා. තවත් තියෙනවා නෙළුම් සැකළු මාළ සැකළු වතුර යට, ඒවා වතුරේම දිරල යනවා, කුණු වෙලා යනවා. මේ වාගේ සත්ව කොටස හතරක් ඉන්න බව බුදු ඇසට තේරුණා. බුදුබණ පදයක් ඇසුරු තෙනෙහිම උද්ධපිතඥයන් වශයෙන් එතෙමම මඟඵල නිවන් ලබන්නන් ඉන්න බව බුදු ඇසට තේරුණා. ඒ වාගේ බුදුබණ අහලා සවිස්තර වහනකොට නිවන් ආબોධ කරගන්නන් ඉන්න බව මේ විපංචිතඥ පුද්ගලයන් ඉන්න බව බුදු ඇසට තේරුණා. ඒ වාගේම බණ අහලා සිල් දැකලා භාවනා කරලා සමාධි පැවිදි වෙලා ජීවිතේ කවදා හරි මඟඵල නිවන් ලබන්නන් ඉන්න බව නිජ පුද්ගලයන් වශයෙන් තෝරගත්තා. කවදාකවත් බණ ඇසුවත් නැතත් ඒ ජීවිතයේ අදුම නොලබන පුද්ගලයන් ඉන්න බව පද පරම වාක්‍යයෙන් තේරුම් කරගත්තා. එසා උද්ගතිකාඥ විපංචිකාඥ නියෙතේන පුජ්‍යලයන් උදෙසාත් අවදාහරි මතුවනාගතේ මඟඵල නිවන් ලබන්න හේතු වන පිණිස පදකරම පුජ්‍යලයන් සාත් සරුවක්ඥන් වාසේ ධර්ම දේශනා කරන්නට ප්‍රතිඥා දුන්නා. එදා පටන් සරුවක්ඥන් වහන්සේ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවෙන් ආරම්භ කළ ධම්ම දැසී යස්ස 45 අවුරුද්දක්ම කුන් ලෝකෙකම යැසෙව්වා. ඒ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව, මහා මංගල සූත්‍රාන්ත දේශනාව ආදී සංහිදී අසංකේය අසංකේය ගැජින් පිළිස නිවන් දැක්කා. කෝටි ලක්ෂයේ ගැජින් පිළිස අරිහත්ත්වයටපත් වුණා. ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවේදී අසංකේය සෝවාන් වුණා. 10 කෝටියක් රහත් වුණු බව හඳින් වෙනවා. මේ විදිහට 45 අවුරුද්දක් මුළුල්ලේ මේ ධර්ම දේශනා ප්‍රයත්තු සරුවඥන් වහන්සේ ජීවමාන කාලයේදීම සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. මේ අසංකේය කියන්නේ සාමාන්‍ය බොහෝ දිනේ හිතෙනවා ගණනක් නැති තැනක් කියලා. ඒ ගණනක් තියෙන අසංකේය කියන එක. අසංකේය කියන්නේ ගණන්පතේ අන්තිම ගණන් සීමාවයි. ඒ කියන්නේ අසංකේය කියුවාම ලියනවා නම් 1.140ක් වෙනවා. 1.140ක් වෙනවා අංක වශයෙන් 141කට වෙනවා. 1.10යි 100යි 1000යි 10000යි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි කෝටියේ 1.7ක් වෙනවා. ඒක නැවත කෝටියෙන් කෝටියට වැඩි වෙනවා. කෝටි කෝටිය ප්‍රකෝටි එකයි ප්‍රකෝටි කෝටිය කෝටි ප්‍රකෝටි එකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නැහොත එකයි නවත කෝටියක් නින්නවත එකයි නින්නවත කෝටියක් අක්ෂාවහිනී එකයි අක්ෂාවහිනී කෝටියක් බිංදු එකයි බිංදු කෝටියක් අරබුද එකයි අරබුද කෝටියක් නිරරබුද එකයි නිරරබුද කෝටියක් අහහ එකයි අහහ කෝටියක් අටට එකයි අටට කෝටියක් අබබ එකයි අබබ කෝටියක් සෝගන්ධික එකයි සෝගන්ධික කෝටියක් කුමුද එකයි කුමුදු කෝටියක් උත්පල එකයි උත්පල කෝටියක් කුණ්ඩරේක එකයි කුණ්ඩරේක කෝටියක් පදුම එකයි පදුම කෝටියක් කථානේකයි කථාන කෝටියක් මහා කථානේකයි මහා කථාන කෝටියක් අසංකේයයි ඒ වාගේ අසංකේය ඒවා 24 ගොස් ඒ වගේම 9 කෝටි ගොස් 50 ලක්ෂයක් දෙනා ජීවමාන කාලයේදී ඒ බුද්ධ ශාසනයේ සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ අතරේ සෑම අවස්ථාවකදීම සාරිපුත්‍ර මහා මෞර්ජ්‍යයන් දෙනම වහන්සේට මුල් තැන දීලා සංඝ රත්නයේ පැවැත්තුවා. ඒ කාලයේ කෝටි ගණනාවක් සංඝ පිරිසේ බුදු සසුන බබළුවමින් වැඩ සිටියා. ඒ හැමතැනදීම ප්‍රඥාවෙන් අග්‍ර වූ, ඍද්ධිමන්තයන්ෙන් අග්‍ර වූ මේ අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ හැමතැනම දෙවෙනි බුදුරුවාගේ බුදු ශාසනය නගා සිටීමට උපකාර වුණා. ඒ අතරත සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ගැන සරුවඥන් වහන්සේ සත්විභංග සූත්‍රයේදී දේශනා කළා කියනවා. සේයතාපි දෙක්කනේ ජනෙති එවං සාරිපුත්තු සේයතාපි ජාතස් ආපාදේශා එවං මහා මොග්ගල්ලානෝ. ඒ කියන්නේ දරුවෙකුගේ දරුවෙක් ගිහි කියලා අම්මා කෙනෙක් වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන්නේ. ඒ උපන්න දරුවාට කිරිපෝන හදනවන්න කිරිමල් කෙනෙක් වගේ තමයි මුගලන් මහ රහතන් වහන්සේ කියන්නේ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනීති. සාරිපුත්‍ර රහතන් වහන්සේ පුජ්‍යයන් සෝවාන් බාට පමුණුවනවා. ඒක ආමාරි වැඩක්. මොග්ගල්ලාන උත්තමත්වයේ විනීති. මහා මොග්ගලන් රහතන් වහන්සේ ඉදිරි මාර්ගඵල ලබා දෙනවා. මේ දෙනම වහන්සේ එකට එකතු වෙලා ධර්ම දේශනා කරමින් මේ ධර්ම සේවය කෙළේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනුශාසනේ පාටිහාරයෙන් ධර්ම දේශනා කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ ඉදිරි ප්‍රාතිහාරයෙන් ඒවා මවා පාඩුවා. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අපි හිතමු විදර්ශනා භාවනාවක් කියනවා කියලා. විදර්ශනා භාවනාවක් කියනකොට මුගලන් මහ රහතන් වහන්සේම කාටත් තේන්නේ මවා පාඩුවා. මේ අපේ ශරීරයේ රූප කොටාට නාම ධර්ම උපදින බින්දෙන හැටි ඔය පේන්නේ සලස් වෙනවා. සමාද දෙව්ලෝ ගැන කියනොත් දෙව්ලෝ මවා පානවා පේන්නේ සලස් වෙනවා. අපා ගැන කියනකොට අපායත් මවා පානවා පේන්නේ සලස් වෙනවා මුගලන් මහ රහතන් වහන්සේ. පරිවෘත් මහ රහතන් වහන්සේ දේශනා කරන එක මුගලන් මහ රහතන් වහන්සේ මවා පාමින් දැන් දෙපාර්ශ්වයෙන් කියන්නේ ඇහිමෙන් පෙනීමෙන් ඒ ධර්මයට සමන් දෙන මේ සෑම දිනම සමාධිගතව බණහලා ඒ මොහොතේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහට මේ දෙනම වාසයේ බුදු සසුනේ දෙහිත උනේ. මුලන් මහ රහතන් වහන්සේ දෙව්ලොවට වැඩලා ඉතුරු තුරු දෙනවා. අපායට වැළලා හිතොරතුරු දෙනවා. දිනල බුදුරජාන් වහන්සේ දිදී යාපෑම ඒ මාතුකාතනන සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් දෙන අමා මහ නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහට දීර්ඝ කාලයක් මේ දෙදම වහන්සේ ඒ කියන්නේ අවුරුදු 47ක් මේ සේවය සිද්ධ කළා. ඒ අවුරුදු 47 තිස්සේ මේ දෙනම වහන්සේ නිසා බුදු සසුන ලැබුණා. සරුවක්යන් වහන්සේ විශාල අනුග්‍රහයක් වුණා. සමහර දවස්වල සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හිතේ අමාරුවක් එනවා. ඒ වෙලාවේ සරුවත් මහ රහතන් වහන්සේ නියම කරනවා සාරිපුත්‍රයේ මගේ පිටරි දෙනවා. දැන් මේ කිරිස තීන නිද්‍යන්තර බණාන යකන ධර්ම දේශනා කරන්න. අනේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්ම දේශනේ පටන් ගන්නවා. මුගලන් මහ රහතන් වහන්සේ අර වාගේ ඉර්ධි ප්‍රාතිහාරයෙන් දෙන්නෙනවා. ඒ දේශනාව තුළින් ඒ ශ්‍රාවක පිරිස මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහටයි සරුවක් යන වාසනේ දෙනමත ධර්ම යාත්‍රා පවත්වන්න උපකාර වුණේ. එින් මේ දෙනම වහන්සේගේ ආයත කෙලවර වුණා සරුවක් යන වාසේ පින්වම් පාන මාස 5කට කලින්. ඒ කියන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් මූලන් මහ රහතන් වහන්සේත් ඡයදුනේ නැදි වාසයේදී. මේ දෙනම වහන්සේ අපේ තථාගතයන් වහන්සේට වඩා උපතින් වැඩි හිටි. අලා කෝපකතානා කියලා සහෝදරයෝ තුන්දෙනා අන්තිමරේවත කුසාමි මහන්සේ හත් දෙනාම බුදු සසුනේ පරිදී මහා රහත් භාවයේ සත්ව බුදු පිළිසක්. එන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පියාණන් මහසු කල්ලතේ අදාළ ප්‍රාප්තලා හිටියා. මහතුන් මේ තර ජීවත් වෙන අවුරුදු 120ක් තරම් ළයසයි. එනිසා තිරිනම් තාන දවසේදී හරියටම බුද්ධ පරිනිර්වාණයට මාස 5කට කලින් පිළිතුර කතලේශයක් බොහෝ දාසට පෙර දවසේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා පුණ්‍යාන්තා නලතරගෙන ආහිර පෑනගේ නානාවද ප්‍රාත්‍රාරය පාලා හැමදිනාට ධර්ම වර්ෂාවන් වස්සවලා වැඩි අවසංගමට මෝන්යන්ගෙන් ඉල්ලගත්තා තමන් උපන්න මාලිගාව 500ක් සඟ පිළිසෙක්ක. මෝන්යන්ට වෙන අලුත් මාලිගාවක් තිබුණා. ඒ කිත්තුනේ ඉදමන තුන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේද අජිලන් සාතනේ පෙරවමාව සතරවරම් දෙවි නඳුවමාව සද්දේ රජ තුනවතා සහම්පති දස්මයා මෑන්යන්ට නිංගාත්ම අහක දෙස බලන්නේ නේතුම ආලෝක පෙවුනා. උදේ පාන්දර ගින්නෙලි අරගෙන ආරාමයේ ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්න ළඟින්ද. ඇවිල්ලා වන නමස්කාරයෙන් පෙරතුරු ආනකට අසනේත උග්‍රයි. ඇස්වා කවුද ස්වාමීන් මේ මහා ආලෝකෙන් ආවේ ස්වාමීන් වහන්සේ දකින්න එන්න. ඒ සසර වරන් දෙවියන් මුලින් ආවා. සද්දේව රජු ඊළඟට ආවා. ඔබත් අධහන සහම්පතේ දක්මී ආවා. අනේ ස්වාමීන් වහන්සේ ඒක වඩා ශ්‍රේෂ්ඨද? මෑණින් මේ මොනවද කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේට ආරක්ෂක නිලධාරිකයන් අසතර වරන් දෙවි. අපේ බුදුරජාණන් වහන්සේ පැතකර උපාසක කෙනෙක් තමයි සද්දේව රජ. අපේ බුදුරජාණන් වහන්සේ සේකාත්වයේ දරුව කෙනෙක් තමයි සම්පතේ දක්මයා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයේ සමාන වාගතය කියලා විශේෂිත බුද්ධ ගුණ දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාව අහගෙන ඉන්න මෑණියන්ගේ සමාධිය උනා. චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට මෑණියන් සෝවාන් ඵලයටපත් වෙලා ගදනමස්කාරෙන්කෝ ඇයි දරුව මට මෙච්චර කලක් මේ අමෘතෙන් නිදුන්නේ? මේක කලින් මට මේක දුන්නා නම් මගෙන් සේකතන බුදු සසුනේ පූජා කරලා මම සදා පින්කම් කරගන්නවානේ. අනේ ස්වාමීන් අදවත් මගේ මේ සීල සම්පත් බුදු සසුනට මම පූජා කරනවා කියලා ඔක්කොම සාසන ගත කරලා එතුමේගේ අවසාන මොහොතේදී මේ දී මහා පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්තා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පින්වන්තයනේද අලුවම සදා සරුවත් සම්මාස රජියව කියන්නේ දැන් ආදාන පූජේතර අවසානයේ පුදුම විදියෙ ගුණ කතනයක් කළා. ඒ ගුණ කතනය තමයි රබ ගබ්ජා කතේ කාටක්. ධාතා පන්සියකින් ගුණ කතනය කෙලේ. ඒ කතනය තමයි රබ ගබ්ජා කතේ කාටක්. ධාතා පන්සියකින් ගුණ කතනය කෙලේ. ඒ උස ධාතාවක් අට කතාවල මෙහෙමයි සඳහන් වෙන්නේ. යෝ සම්බෝධි ධාති සතානි පන්තේ පාය කාමනි මනෝරමනි සංවිතරාගං සුතමාහි තින්ද්‍රියං සරණින් බුතං වන් දෙපසාරි පුත්තං. සැබවින්ම මේ ගාථාව කියනකොට අහනකොට අපට දෙනකොට කඳුරු වෙනවා. හේතුව ලෝකනා බුදු කෙනෙකුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන මොන තරම් ගෞරවයක් ආදරයක් දැක්වලාද කියන්නේ. ඉතින් ඒ වාගේ ධාතා පන්සියකින් ගුණ කතනය කළා ඒ ධාතු කොටාසිය ප්‍රාණ කඩකින් අත පාරගෙනම මේ ගාථා කීවේ තුන කතනේ කෙලෙ. රටේ සෛත්‍යයක් දැන් දේවා කාටත් නඳ පුදා ගන්න. ඉතින් මේ වාගේ සුදුලින් සුදුම ගත අපට තේරුම් ගන්න පුළුවන් අපේ සරුවත්ම සාසනේ මොන තරම් ලෝක හිතේ කල්පනාදේ එනිසා සුඛෝ බුද්ධානං උස්සාවෝ සුඛා සම්ධම්ම දේශනා සුඛා සංඝච්ච සාමංගේ සමග්ගානං සතෝ සුඛෝ කියලා ත්‍රිමුඛින් දේශනා කළා කියන බුද්ධෝත්පාදයේ ලෝක හිතේ සෝතුනිස්ස පළතිනවා සද්දම දේශනාවේ ලෝක හිතේ සෝතුනිස්ස පළතිනවා සංඝ සාමංගේ ලෝක හිතේ සෝතුනිස්ස පළතිනවා රාගේන සමග ඌරංගයේ සීලාදුගෙන පූර්ණය හිතේ පිණිස පරපිනවා ආසන සදාස් දේශනා කොට වදාලා දැන් අපි කලකා බලමු මේ මාගේ ශ්‍රේෂ්ඨ සංඝ පුත්‍ර මහල්සේන අනිසා බුදුසසුන බැඳුණු නිසා සරුවඥන් වහන්සේ ගුණ කතමේ තම කියලා වෙස් ප්‍රකාශ කළේ තේනවා මහා වෘක්ෂයක අතු ගඳුනාගේ මඩ දැන් තෝරනවා කිය. එවන් දාස් 15 රාජ්‍යයේ මුලන් මහ රහතන් වහන්සේ පින්වන් සෑවේ. මේ දීපේ ප්‍රඥාවෙන් අග්‍ර වෘද්ධියෙන් අග්‍ර මහෝත්තමයන් වහන්සේලාට පරා ජීවිතේන්ද්‍රයේ උපච්ඡේදයේ තියෙන අනිත්‍යාවේ සිද්ධ වුණා. හැබැයි මේකට නෑ. අසංකත ධාතුවේ සකස් වුණා. දැන් අපි සලකා බලමු අද මේ ධර්ම දේශනාවේ සඳහා අපට මාතෘකාවේ පැවතින්නේ දින හතකට පෙර අපවත් මේ වදාළ සම්බුද්ධ ශාසන භාරධාරී මහා සංඝ පුත්‍රයන් වහන්සේ නමක් වන විද්‍යා විචාරද අග්‍රමහා පඬිතේ මනුෂ්‍ය සංඥාසිහා බෙදාන මහානායක මහිපාණන් වහන්සේගේ පුණ්‍යාත්මේ ජීවිතේ සම්බන්ධනායේ අදාපමේ කතාව. ඒ මහණියන් වහන්සේ බඹතුනේ ඉඳලා නැත්නම් දෝපනේ ඉඳලා මා සාසන සේවාවක් නැත්නම් බුද්ධ ශාසනයේ ගොඩනැගීමක් සඳහා ශ්‍රී ලංකාද්වීප ධර්මීය කලයේ පහළ වුණා කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. අපි අහලා තියෙනවා තුන්වෙනි සංඝානාව සඳහා රහතන් වහන්සේලා බඹතුනේට වැඩලා සිත බ්‍රහ්මදාජාට ආරාධනා කරන මනුලොවක පහළ කෙළවලයි තුන්වෙනි සංඝානාවේදී සාසන සංසතියන් සෝදාලා මුළු බුද්ධ ශාසනයේ බබළුවලා සතර නමයක බුදු සසුන පිහිටවන තරම් සුදුසුක් පහළ කරන්න යෙදුණි. ඒ වගේ පූජනීය මන්දිරේ මහා නායක නායකයන් වහන්සේද බඹලොවේ නියම මනුලොවට වඩින් ඇති දෙවියන්ගේ ආරාධනාවය. ලංකා බුදු සසුන පිරිහි යනවා මේ බුදු සසුන ගරණංගම් බෝවහන්සේ මනලව පහළ වුණු මැනව කියලා ආරාධනා කළා මේ මනලව පහළ වෙන්නේ ඇති කියලා අපි විශ්වාස කරනවා ඒ මාහිමියන් වහන්සේගේ ඒ පුණ්‍යාත්මී සාසන ජීවිතය ගැන කලකා බලනකොට අද නිමි අවුරුදු කෝටි ගාණකින් වාසයන්ද බැරි තරම් ශ්‍රේෂ්ඨ සංඝ පිටුන් වහන්සේ නමක් හැටියට අපට හිතන්න පුළුවන් දකින්න පුළුවන් කතා කරන්න පුළුවන් එකම උත්තමයන් වහන්සේ නමක් හැටියට අපට අවංකව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන බඳ නමක් ආරෝණි. ඒ මහණියන් වහන්සේගේ ඒ පුණ්‍යාත්මේ ජීවිතය අපට විශාල බණක් කියලායි අපි අසන්නේ. තුන් මාසයක් මුළුල්ලේ මහතුන් නිහඬව අපට බණක් දේශනා කළා. දරුවනේ මේ බලන්න, සිසුවරුනේ මේ බලන්න, දායක දායකයන්ගේ මේ බලන්න, සංස්කාරයන්ගේ යථාහත්ත්වය අනාත්මයි නේද? මට ආත්මයක් වශයෙන් තිබුණ නම් මං වැටෙන්නේ නෑ නේද? මට ආත්මයක් වශයෙන් තිබුණ නම් මං ලෙඩෙන්නේ නෑ නේද? මට ආත්මයක් වශයෙන් තිබුණ නම් මේ වගේ වෛද්‍ය ප්‍රතිකාර කරන්න මං ලෙඩෙන්නේ නෑ නේද? මම නිරෝගීව ඉන්නවා නේද? මම හැමදාම ජීවත් වෙනවා නේද? ඒ කිසිවක් නැත්තේ මගේ ශරීරයක් මතයි කියන්නේ හැම දෙයක්ම අනාත්මයි. කියනක උන්වහන්සේ ප්‍රකාශ කරන වගේම ආභෝධයක් දුන්නා තමයික් නෙමෙයි. මා මේ කා විශාල සාතන සංග්‍රහයක් අවුරුදු 90ක් තිස්සේ සිද්ධ කළා. පෞදුණී වාසනුනේ ධාතුනේ සිට එනිකාමාතු ආසනු අවුරුදු 90ක් තිස්සේ සාසන සේවාවක් ධර්ම සේවාවක් ප්‍රතිපත්ති සේවාවක් සිද්ධ කළා. ඒ සේවාල තුලින් අප්‍රමාණ කුසල සංඝයා මගේ බුදු ධාතුනේ සිට රැස්කර ගත්තා කලින් වාසකට නොකියා ප්‍රකාශ කළා. එවැනිම ඒ මා අනුගමනය කරමින් මගේ ශිෂ්‍ය දරුවෝ මගේ දායක දායකාවෝ මගේ හිතයන්තේ නෑදෑයෝ ඔක්කොම ඒ ධර්මයේ කණුව පිළිගත් කරලා මම යම් දායක ලෝකුණා බුදු වෙනවා නම් ඒ බුදු සසුනේ බුදු කිරිත වෙත්වා කියලා හිතින් ආරාධනා කරන්න ගැති. ඒ වාගේ අසීමිත කරුණාවක් අසීමිත මෛත්‍රියක් අසීමිත දයාවක් අසීමිත සාතන සංග්‍රහයක් අසීමිත ජාතක සංග්‍රහ සිද්ධකල එකම කල්යාණ මිත්‍රයේ මහා සංඝ පුත්‍රයන් වහන්සේ උදෙසායි අද මේ අපේ ප්‍රාප්තදානමය පින්කම සිද්ධ කරන්නේ. මට මතකයි මේ ප්‍රාර්ථන හතලේක දේශනා අපේ මහණියන් වහන්සේ දැකලා පුදුමාකාරයේ මෛත්‍රියක් අපේට පැවතී ඇති. තමන්ගේම දරුවේ සුවගේ තමන්ගේම ශිෂ්‍යයෙකුට ආගිය අපට ආදරය කරුණාව මෛත්‍රිය දයාව දැක්වී ඇතතේ අද සිදුවන්නට කල ඒ කාර්ය විසදාමක රුස්සරේලා ඉතින් තම මුස්තන වෙන මේ නාහිමියන් වහන්සේ තව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක බෞද්ධ උපදේශක මණ්ඩලයේ අනුශාසකත්වයේ ධර්ම කාලයේ ශ්‍රී ලංකා වතා දවස් 110ක් ඇතුළත පාසල් 10000ක සාකච්ඡා කරලා තියෙනවා. පාසල් 10000ක සාකච්ඡා කරන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රගඩ සිටි අග්‍රාමාත්‍ය තුමියට ජනාධිපති තුමාට සඳහන් කරලා මේ කතා හදන්න මිනිස්සු හදන්න ඕන කියලා, මිනිස්සු හදන්න කුඩා දරුවෙකුටම හදන්න ඕන කියලා පාසල් නැත්නම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන දරු කෘතා කටිතුරීම සඳහා ඒ සොතෝරා ගන්න ලද ගුරුවරයන්ට සේවා සුතුන්වා සලසා දීම සඳහා බෞද්ධ ගුරු විද්‍යාලය කටිතලා නිරගම ගුරු විද්‍යාලයෙහි ඒ අවස්ථාවේදී මේ මාහිමියන් වහන්සේගේ අපතේ තිබුණු දයාව කොච්චරද කියනවා නම් මේ ලංකාවේ බොහෝම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතර අපේ ආචාර්යයන් වහන්සේගේ සිටි අතිපූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේ ජනවංශාධිපතින මාහිමියන් වහන්සේට පැමිණ සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා. මේ විදිහ වැඩක් අපි පටන් ගන්නවා. ඒක අපට මේ අනුයදන් ඉස්තර නම ලබා දෙන්න මේ භාවනා උපදේශය සඳහා කියලා. අපේ ස්වාමීන් වහන්සේ බොහෝම කරුණාවෙන් රැගෙන උත්තරනේ. උනාතේ බොහොම කල්පනා කළා මන්දිරේ මාහිමියන් වහන්සේ කෙරෙහින මහත්ම ගෞරවය නිසා සිවා මම එක තුන් මාසයකට දෙන්නම්. ඒ තුන් මාසය ඇතුලේ තමන්ගේ සිත්යේ පුරුදු කරලා ඒ අර සතාන ගෙනියන්න කියලා. ඉතින් ඒ වාගේ මාහිමියන් වහන්සේගේ ඒ පූර්ණ සහයෝගය ඇතුළු නිරුදන පුරු විද්‍යාලයේ වාර තුන් මාසයක් තුනක් අපි සහභාගී වුණ සිය ගණනාවක් 400ක් තරම් පිරිසක් පුහුණු වුණ අදත් ඒත් ජීවත් වේ ආගමික සේවයක් කරනවා. ඒ විදිහේ රටා ගන්නේ මාහිමියන් වහන්සේ ගත්තේ අසීමිත දෝරදාසී ඥාන සංකල්පන අදත් ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නේ නවකාලයේ මාහිමියන් වහන්සේ දෙවොලම උපන්නා නම් බඹල උපන්නා නම් අදිමුතික කාලක් යාවෙන් හරි ඇවිල්ලා මේ ශ්‍රී ලංකා දූප ධර්මීය තලයේ පහළ වෙලා අරත වඩා තේජෝ බල පරාක්‍රමයේ යෙතු බුදු සසුන ආරක්ෂා කරන්න සිංහල ජාතිය සිංහල රට ආරක්ෂා කරන්න වදන තේකුව ආශ්‍රාපේ මහා සමිංසාධිකාර දෙන ආරාධනා කරනවා. ඒ නිසා දැන් ඒ වෙනුවෙන් අපි සෑම දිනම දින ගණනාවක් තිස්සේ අසීමිත පුණ්‍යස්කන්ධය ජනිත කරගන්න යදුනා. ඒත් අද දවසේදී දාන උපස්ථාන සිද්ධ කළා. දැන් සංඝයාමේ බුද්ධ පූජා බෝධි පූජා පැවැත්වුවා. ඊළඟට මේ ධර්ම අනුශාසනාවකට සවන් දෙනවා. ජමුරු දාමක් නුනත් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඒ මාහිමියන් වහන්සේ විසින් සිදු කරන ලද අර දෙවන බුදු කෙනෙක් හා සමානව සිදු කරන ලද මේ සාසන සංග්‍රහය ජාතික සංග්‍රහය සම්බන්ධව අපේ හදතුලෙන් පවත්නා වූ ගෞරවයේ පරිණාමයයි. එනිසා දැන් මෙසේ වේලාපේ සිදු කර ගන්නා ලද උදාරක තුල සම්භාරය අපි ආවර්ජන කරමු. එදා සාන්තිනායකයන් වහන්සේ 45 අවුරුද්දක් වේලෙම ලෝක සමාධම් යැසි වැස්සෙවිය. ඒ දහම් යැසි වැස්සවල තමන් වහන්සේ කොහොත් මේ සීවිස අසංගයනන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බල අපවන්නන්ව පිළිතුරම පිණිස අදිස්ථාන බල ඇතේ ස්වාසෝ දාස ධර්මස්කන්ධයේ දේශනා කොට පැදුවා. තමන් වහන්සේ ආයසාගේ කෙළවර අනුකාභිෂේක පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩිය සාතන් වහන්සේලා පිරිනිවන ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සුති ජනතාව කර්මාරූපව පරලොව ගිය වැඩිහිටි විහාරස්ථානද එළකට පැවතී සුලෙක් මහා ජනපද සාජනාන් උයන්තකුණි මාලිගාද සියල්ලද නස්සාවශේෂ වුණ එසේම විරහඹ තාරකා මහා පුති මහා මේරු සරුවක මහා සාගර වැනි කල්පස්සාය වස්තු දෙවදොරවල් විදකඩන් යානවා නැමුන් පැනගුන් නිලම දන්නාදී පාරිභෝගික වස්තු සාමීන් දෙමින් අදමින් පැනදමින් බතෙන් බුලකින් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආභාව සියල්ලත් මතු මතේ ලැබෙන ජීවි මානසාදී සියලු සම්පත්තියත් හිත ඇති හිතමති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙනෙන බැවින් දුකයි. සමති සමතිසේ නපවත්නා බැවින් අනාත්මයි. අසාර නිස්සාර බැවින් අසුභයි. අනිත්‍ය දුක් අනාත්මය ත්‍රිලක්ෂණයට යටත් සියලුම සංස්කාර ධර්ම සීලන සංකත සන්තාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍යයට හේතු වෙන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වෙන බැවින් දුක්ඛ සමුදය ආදී සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සාරණ විවේක අසංකත අමකාර්තෙන් යුක්ත වෙන බැවින් දුක්ඛ නිරෝධ ආදී සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිදු ආબોධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන නිවන හේතු දසන ආධිපතියාතෙන් යුක්ත වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු කටේ බුදු මහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරු දාන ආදී කාර්මයේ දෙලින් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමරේ අමා මහ නිවන් ගැදියා. චතුර තරණය කළ කෙලෙස් නිවාසාන්ත නිවනේ තනසේ වදාළේ සියලු බුදු කටේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම පරිවාපේ ගෞරවාචාර උත්තමාග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්වෙන සෑම කුසලයක් අපට පාරමී බාටපත් වේ. සතේ භෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවකී ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටවා ගනිමු. විශේෂයෙන් අද මේ දවසේදී අප වෙතින් රැස්පත් කරගන්නා ලද්දා වූද මුළු ජීවිත කාලයේ පුරාම දාන සීල භාවනා වශයෙන් අත්පත් කරගන්නා ලද්දා වූද සකල වේද කුසල සම්භාර ධර්මයේ අපවත්ව දාල අතුපෝධනීය විද්‍යා විචාරද අග්ගමහා පඬිතේ මධුරේ පඤ්ඤාපිහා විදාන මහා නායක මහා ස්වාමීන් වහන්සේගේ පාරමී සම්භාරයේ තෙස්සාසු වේවා. ඒ මහණියන් වහන්සේ සාදරයෙන් අපේ මේ පින් කඳුර පිළිගන්නා සේක්වා. මේ සුතනාන මොදලි මහණියන් වහන්සේ මාත නැවත ශ්‍රී ලංකාදීප ධර්මයේ කලුවෙන්ගේ සදා මිහිඳු මහ රහතන් වහන්සේ වැනි මහෝත්තමයන් වහන්සේ නමස්කලා නැවතත් මේ ශ්‍රී ලංකාවේ පහළ වෙන සේක්වා. ශ්‍රී ලංකා බුදු සසුනත් සලාමේන සිංහල ජාතියත් බෞද්ධ සාර ධර්මත් ආරක්ෂා කරමින් බෝධි සම්භාර පුරන්න වහවහාම ශ්‍රී ලංකා ගමනතලට වැඩම කරන සේක්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සතර මාර්ග පළතුරුවලින් දස දනනාන ප්‍රතිසාරද ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවත් සාඥාන ප්‍රතිලාභයෙන් උතුම් ලෝකුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය සාක්ෂාත් කරන සේක්වාට අපි ගෞරවයෙන් ස්ථාපනා කරමු. නමෝ නමතේ සින්දමදාසිතේන බුද්ධාදී වත්තේ ගතේ තිත්තේ පසාදිතේන සංඥාදී සීහ ගරු සංඝපතිය තින්දු සම්බෝධි ඥාන මදි ගතේ සාධු සාධු සාධු බුද්ධාදී රත්නත්‍රයෙන් විසින් චිත්ත ප්‍රසාදයෙන් යුතුව නැතිකින් අපේකින් ගස්පත් කර ගන්නා ලද දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපවාසී වදාන අතිපූජනීය මන්දිරේ පඤ්ඤා සීහා විදාන මහා නායක නාහිමිපාණන් වහන්සේ අනුමෝදන් වේ. සකල සම්යක් ප්‍රාර්ථනා මුදුන් ප්‍රාප්තමත ලෝතුදා සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරෙත්වා. සාදු සාදු සාදු. ඒ මහණියන් වහන්සේ වැනි හේත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මේ ලොවට දායාද කොට අපවත් වූ බෝධිසත්ව ගුණය හේතු මාපේ දෙදෙනා වහන්සේට රාජයෙන් අපවත් වී වදාළ රාජ පූජිත සලාමයේ පන්නේ වදෝමාන මහා නායක මාහිමිපාණන් වහන්සේ ආදි කොට ඇති මහා සංඝ පිතෘන් වහන්සේලාට මේ පුණ්‍ය ලාභයක් තීමේ ඒ මහෝත්තමයන් වහන්සේලාගේ බෝධි සම්භාරම දුන්පත් වී සතු බෝධි වලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා. මේ රස චිත්තේ සෑම දිනාගේ මිය පල්ලෝගේ මෞර්ය ගුරුවරු බන්දු මිත්‍රා දීන්පත් මේ පුණ්‍ය ලාභයෙන් හේතුයෙන් සුගති සපත් දෙලවර අජනාමලි සාන්ත අමා මහ නිවන් සුවත් වේවා. සාසනා රක්ෂක ලෝක කාලකාත්මා රක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන් වේ. ජීවනයේ ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මෙම පූජන ස්ථානයට මේ මහා සංඝරුවනට මේ දායක කාරක මාපේ දූදරු සෑම දෙනාට සතතෙන් දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. දසදහසක් ලෝක ධාතු ආදී අල්ප රජත්ව චිත්තින්ද්‍ර ස්වාකාර ශ්‍රීඥාතේ භවයේ හේතු ආසනා සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද මේ කුසල් අනුමෝදන්ව ශ්‍රී ලංකාදීප ධර්මයේ තලයේ තේජෝ බල පරාක්‍රමයෙන් පහළව නව ආර්ය සම්බුදු සතුමනේ පින් පූජා වූ ශ්‍රී ලංකාදීප ධර්මයේ පවත්නා වූ අධර්ම බලවේග මිත්‍යා බලවේග මිසදුරු බලවේග සියල්ලම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවන සියද සියක් බෞද්ධයන් පහළ වෙන හැටේට බෞද්ධයන් සහ බුදු සසුනේ ශ්‍රී ලංකාව ශ්‍රේම භූමියක් ධර්මාධිපතියක් විජේ භූමියක් එවාගේම සුද්ධ භූමියක් ජයභූමියන් බාට පමුණුවනි ආරක්ෂා කරමින් නිවන් මාර්ගය ගන්නට ඒ දෙවි දේවතා ශ්‍රී ලංකාවේ පහළ වෙත්වා කියලා අපි ආශිංතන කරන අතරේ හිතාහිත මදා සාමකත්වයක් අවිහිචේ පතන් බලාභේ දක්වා තුන් ලෝක වාසී සකල සත්‍යයන්වත් මේ කුසල සම්භාර හේතුයෙන් සුගත සම්ප්‍රසිද්ධ වේ කතෝ බෝධ වලින් අමා මහ නිවන් සුවක් වේවා අපවත් නිවදාල පෝජනීය මහානායක මහනිපානන් වහන්සේගේ තිස්ස පුත්‍රයේ පෝජනීය සංඝපරිතකද සත්නාත්‍රාණුභා බලයෙන් නිරෝගී සුවයෙන් චිරජීවනයේ යුතුව ඒ මහණියන් වහන්සේ පරාක්‍රමනාව ශ්‍රේෂ්ඨ සාත්නික වැඩ කටයුතු සිය දහස්මනෙන් දිනු පවුන කර අනිමේ සාමග්‍රේ ධර්මයේ පිහිටා බුදු සසුන බබළුවමි ලෙවට තිස්සෙක් වශයෙන් වැඩෙන්නේ ඒ උතුම් පාරමී ධර්මයන් පුරා ගැනීමත ඒ සිටි පුත්‍ර සංඝ පිළිසෙට ශක්තිය බලයේ භය නෙමීරිය ආරක්ෂාව ආශිර්වාදේ රත්නත්‍රාණ භාවයෙන් ලැබේවා වර්තමාන මහා නායක මාහිමියන් වහන්සේටත් නිරෝගී සුවයෙන් පින්කත් සතුල්සාදේ කාලේ දීර්ඝාස ලැබේවා අප සෑම දිනාට සම්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන මේ බුදු සසුනේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් දස පාරමී සපුරා මෙලව ජාගන පරිලව ජාගන සතර ජාගන කෙලසන් ජාගන ආත්මය ජාගන අපරාජිතව බුදුපතේ බුදුමහරහතන් වහන්සේ නිමේ තනකේ පමිනවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ පිණිසම මේ පුණ්‍ය සම්භාරයේ හේතු වේවා වාසනා වේවා සියලුම ප්‍රාර්ථනා කරමු ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු පුඤ්ඤේ සදා එත්තාවතාචයම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානන්දං කුසන්දාවේ සීලං රක්ඛන්තු සම්මදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං වූනාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූනාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූනාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ චතං සමාදමෝ තුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ චතං සමාදමෝ තුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ චතං සමාදමෝ තුයාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආචරමි. පූජ්‍යපාද මාතේ පඤ්ඤාසේ නායක සමිඳන් වහන්සේගේ ආමංගල පූජක ශ්‍රේධි පවත්වන ලදී ධර්ම දේශනාව පවත්වන ලදී ගෞරවනීය අරියදම් ස්වාමීන් වහන්සේ විසිනි.